රකින්නාසයි සැදැහැත් වාසනාවන්ත පින්තුනි මේ හැමදෙනාම අද දින ඒක රැස් වෙලා ඊටම වටිනා අනිසස්කාරී පින්කමක් සිදු කරපු අවස්ථාව ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් සපිරිකර සංගත දක්ෂිණාවන් පවත්වලා මිය ගිය තමන්ගේ දෙමෝපියන් ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වන අවස්ථාව. විශේෂයෙන්ම චන්ද්‍රිකානාවන මේ පින්කම් සිදු කරන්නේ මේට වසර 5කට කලින් තමන්ගේ මිය ගිය ආදරණීය මෑණියන් එක් සංග්‍රහවති අධිකාරී මාතාවට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම KA සිරිසේන පියතුමා ඇතුළු මිය ගිය අයට පුණ්‍යානුමෝදනා කරන්න. නැත්නම් පෙරේරා මහත්මා ඒ වගේම සංගවති පෙරේරා මාතා ඇතුළු ඒ තම දෙපාර්ශ්වයම නමින් මිය ගිය දෙමෝපියන් පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් මේක අපේ සහභාගී වෙන පින්තුන්ට ඔබේ නමින් මිය ගිය ඥාතීන් මේ වෙලාවේ සිහිපත් කරගෙන එයන්ට පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් අවස්ථාව. තිනුතු ඥාති බෞද්ධයන් ඉදිරියට මේ ලෝකේ නබල තිනිහෙනම දේ තමයි බුද්ධ ධම්ම සංඝ කියන කෙරුවන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගය කියන මේ කෙරුවන තමයි අපේ ජීවිතයේ තියෙන වටිනාම දේ. ජීවිත ඕනෑම වෙනවක් අපිට සිහිපත් කරනකොට අපේ හිතේ ප්‍රඥාවදී තින කුසලිය ප්‍රඥාව දිනු කරගන්න තියෙන ප්‍රධානතම සාධක දෙක තමයි මේ ත්‍රිවිධරත්නය කියලා කියන්නේ. ඔබ මේ අසුරු කරන ධානය පූජා කරන ස්වාමීන් වහන්සේ වෙතින් ඔබ හඳුනාගන්නේ සැදෙත් මගලන් ආදී එනික්ලේසී මහරහතන් වහන්සේලාගේ උතුම් ප්‍රතිපදාව, උන්වහන්සේලාගේ ලෝක සාසනික සේවය. ඒ ස්වාමීන් වහන්සේ ලොස්සේ ඔබ ලබාගන්නේ භාගවත වහන්සේ දේශනා කරපු ධර්මය සම්දර්මය. ඒ ධර්මය ඔස්සේ අපි හඳුනාගන්නේ බුදුරජාණන් වහන්සේ යෝ ධම්මපස්සති සෝමපස්සති කියලා භාග්‍යවත් වහන්සේ දේශනා කරේ ගයි. යම් කෙනෙක් ධර්මය හඳුනා ගන්නවා නම් එතනට බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හුදෙක කායික රූපයක් පමණක් නෙවෙයි. බුදුහාමුදුරන් නමින් අපි හඳුනාගන්නේ සද්ධාහිත තථාගත සබෝධි කියපු විදිහට උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය, උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ අනාවරණය, උන්වහන්සේගේ චිත්ත සංස්කාරයේ පහළ වෙලා උන්වහන්සේට ප්‍රඥාව විකසිත වන්නට හේතු වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත සද්ධර්මයයි. අප බුදුරජාණන් වහන්සේ කියන විශ්වාසය තියනවා කියලා කරන්නේ. ඒතකොට මෙතන බලන්න ධර්මය කියන්නේ ධර්මය. බුදුරජාණන් වහන්සේ කියලා ගෞරව කරන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ අනාවරණය. ස්වාමීන් වහන්සේ කියන්නේ කාටද? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචපටිපන්න කියන්නේ ඒ ධර්ම තමගේ ජීවිත තුළින් සජීවී කරන අපේ දෑතට පේන සජීවීමක් නෙවෙයි. එතකොට මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවනම එකට ලිපි වෙන, එකට යාවන රංකෝය වගේ තමයි ධර්මය කියලා කියන්නේ. අනේ ධර්මය තුළින් බුදුහාමුදුරුවෝ මොකද දේශනා කළේ? සමස්ත ධර්මය කියලා කියන්නේ ප්‍රඥාව ලබා දෙන දහම් පණිවිඩය. ඇයි අපි ප්‍රඥාව ලබාගත යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක යම් තාක් දුකක් තියෙනවා නම් ඒ සියලු දුක් එන්නේ අනවනත නැත්තා දුස්සක්ක නැත්තා වෙත කියලා. ප්‍රඥාවන්ත තැනැත්තා කෙනෙහි දුක එන්නේ නැහැ කියලා දේශනා කරනවා. බුදුදහමේ ප්‍රධානතම තේමාව තමයි චතුරාර්ය සත්‍ය. දුකෙන් දුක නිදහස් වීම මාර්ගය. වෙන විදිහකින් කියනවා නම් අපි අහන්න කැමති විදිහට කියනවා නම් සතුට, සතුට ලබන මහතක් තමයි බුදුදහම කියලා කියන්නේ. සන්තුෂ්ටි පරම ධනක් කියන්නේ ඒකයි. සතුට ධන උතුම් ධනය. අනේ සතුට තීරණය වන්නේ අපි කොයිතරම් දුකේ නිදහස් වුණාද කියන කාරණය මත. කොයිතරම් අපි දුකේ නිදහස් වුණාද කියන එක තීරණය කරන සාධකය තමයි කොයිතරම් දුරට අපි ප්‍රඥාවෙන් වාසය කරනවාද කියන කාරණය. යම් තාක් අවස්ථාවක් අපේ සංකාණයට දුක සංතාපයක් කැමිනෙනවා නම් ඒ හැම වෙලාවෙම හොඳට කල්පනා කරලා බලන්න අපි කුමක් හෝ රූපයක් මත අපේ හිත ඒ වෙලාවෙ පිහිටලා තියෙන්නේ. අපේ හිතේ රාගයක් ඇති වුණා, අපේ හිතේ යම් කිසි කෙනෙකුගෙන අමනාපයක් ඇති වුණා, ඒ හැම වෙලාවෙම හිතම පවතින්නේ රූපයක් මත. ඒ රූපයේ ස්වභාවය මොකක්ද? ඒ රූපයේ මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ රූපයක්. මේකට තමයි භවය කියලා කියන්නේ. අපි ඇස් දෙක පියාගත්තා අපිට හිතෙනවා බාහිර ලෝකයක් තියෙයි කියලා. අපි මෙතන හිටියත් අපි හිතන් ඉන්නවා අපි පාකින් එකේ නවත්තපු වාහනේ තියෙයි කියලා. අපි මෙතන මෙහෙම හිටියත් අපි හිතන අපි ශ්‍රී ලංකා විපදිත ගෙදර තියෙනවා. අපි අමතාතේ හින්නවා. ඥාතේ මෙහෙ ඉන්නවා කියලා හිතනවා. අපි ඇස් දෙක පියාගෙන හිටියත් අපිට හිතෙන අපේ මේ ශරීරය තියෙයි කියලා. මේක තමයි පින්නතුනේ භවය කියලා කියන්නේ. මේක කාම භව විදියට, රූප භව විදියට, අරූප භව විදියට අවිද්‍යාව මත පිහිටලා තියෙනවා. මෙන්න මේ මත තමයි භවඥා ඥාති. අනේ භවය තුළින් තමයි අපි නිතරම නැවත උපතකට යන්නට සියලු වාතාවරණ සකස් කරගෙන ඉන්නේ. අපි නිතරම වීසෙක අරගෙන ඉන්නේ, පාස්පෝට් එකේ වීසෙක නිතරම ගහගෙන ඉන්නේ. ඒක තමයි බලය කියලා කියන්නේ. අපි කාම භූමිය මැට්ටේ ඉන්නවනම් අපි කාම භූමියේ තැනකට යන වීසෙක තියෙනවා. අපි රෝපාචර භූමිය මත හිත පිහිනලා තියෙනවනම් රෝපාචර භූමියට යන වීස හදාගෙන ඉන්නේ. අපි අරෝපාචර තලයට යන මානසිකත්වයේ සදානම් තියෙනවනම් අරෝපාචර භූමියේ වීස එක අපි හදාගෙන තියෙනවා. ඒක මරණාසන්න මොහොතේ හදාගන්න දෙයක් විතරක් නෙවෙයි. ඒක මේ හැම මොහොතෙම අපේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට තෘෂ්ණා භවතණ්හා මත ඒක සම්පූර්ණව අපි සකස් කරගැනෙන්නේ. ඒතොර මෙන්න මේ ප්‍රමාණයට, මේ අවිද්‍යාවේ ප්‍රමාණයට තමයි භවය තීරණයවන්නේ. අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න මේක පල්ලේ කඩම යනවා, නිරය කරාම යනවා. ඒක ටිකෙන් ටික ඉහළට යන්න ටිකෙන් ටික තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ අද මේ මට්ටමේ ටික ටික ඇවිල්ලා මනුස්ස ලෝකයට ඇවිල්ලා ඒකට ටිකෙන් ටික දිව්‍ය ලෝක මට්ටමට ගිහිල්ලා රෝමාචර බබලෝ මට්ටමට ගිහිල්ලා ඊළඟට අරෝමාචර බබලෝ මට්ටම දක්වා හෝ අපේ මේ භවය කියන එක සකස් වෙනවා කියන එක වෙලෙ. එතකොට භවය තියෙනවා නම් භවපච්චා ජාති. ජාතියෙන් අවසන් වෙන්නේ නැහැ. ජාතිපච්චා ජරා මරණ සෝක පරිදේව දුක් දෝමනස් පායක් තා කියන මෙන්න මේ සංසාර චක්‍රය තුළ තමයි අපි නිතරම සැරිසරන්නේ. ඒක හරියට රත් වෙච්ච හරියට ගිනි බෝලයක් වගේ. ගිනි බෝලයක් ඇතුලේ ඉන්න කෙනා එක තැන හිටියත්, දුවමින් හිටියත්, ඇවිදමින් හිටියත්, එයා ගින්නට පිච්චෙමින් රත් වෙමින් ඉන්නේ. අන්න ඒ වගේ තමයි භවය තුන අපි ඉන්නවා නම් ජාති ජරා මරණ කියන මෙන්න මේ දුක්ඛෙන් අපි නිරතුරුව වේදනා විඳින්නේ. ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංප්‍රයෝග කියන මේ සියලු දුක් සංතාප අපි නිතර ඇසුරු කරමින් ඉන්නේ. අන්න එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන අපට ධර්ම දේශනා කළේ. මේ අවිද්‍යා පත්‍ය සංඛාර සංකාර පත්‍ය විඥාන ආදී කියන මේ පටිසම්පාද චක්‍රයෙන් අපිව මුදවලා අවිඥායත් වේම අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධ ආදී වශයෙන් ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසා නිරෝධයන්ති කියන මෙන්න මේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙන මාර්ගය භාග්‍යමාත්‍ය දේශනායි. අනේ සඳහන් මොකද කරන්නට ඕන? ඒ සඳහා මේ ප්‍රඥාවේ ඉගෙනම කාලය අපි ස්පර්ශ කරන්න ඕන. මේක ප්‍රඥා භාවනා කියලා කියනවා, විදර්ශනා භාවනා කියලා කියනවා, විපස්සනා භාවනා කියලා කියනවා, නැත්නම් ධිට්ඨි සම්පන්න බව කියලා කියනවා. මේ නොයෙක් නම් වලින් සඳහන් කරන්නේ මේ බුදුදහමේ ප්‍රඥාව ස්පර්ශ කිරීම සඳහා මේ දර්ශනය අපි සොතම ඥානෙන් අසා දැනගෙන තියෙනකොට අපි යමක් සිහි කරනකොට බාහිර ලෝකයේ රූපයක් හිතනවා නම් ඒ හිතන රූපය මේ වෙලාවේ තියෙන රූපය නෙවෙයි, ඊට කලින් අපි අවස්ථාවක දැකපු රූපයක්. ඒ රූපය මේ වෙලාවේ සිහිපත් කරන අවස්ථාවේදී ඒ සපුරාම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මෙතෙන් හිත තියාගන්න එකයි තියෙන බිනුදු. ඔබට මේ වෙලාවේ රූපයක් පේනවා නම්, මේ වෙලාවේ ශබ්දයක් ඇහෙනවා නම්, ඒ ස්වභාවයක් මොකද්ද? ඒ නිරෝධයේ ස්ථානය. අපි මාරේ වාහනේ යනකොට නිතරම වාහනේ ඉස්සරහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. හැබැයි ඉන්නේ රෝද හතරුඩේ ඉන්නේ. ඒ රෝදන් කර කියන්නේ මේක සල්ප මොහොතකට කලින් අපි දැකුව දැන තමයි දැන් මේ ඉන්නේ. එතන ඉඳගෙන අපිට හිතෙන්නේ අපි ඉස්සරහ බලන්නේ තමයි ඩ්‍රයිව් කරන්නේ. අපිට නිතරම හිතෙන්නේ Taman ඉස්සරහ ඉන්නේ කියලා. හැබැයි ඉස්සරහ ඉන්නේ කියලා හිතුවට අපි ඇත්තටම ඉන්නේ මේ පිටුපස්සේ ඉන්නේ මේක කලින් සල්ප මොහොතකට දැකපු තැන තමයි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ. අන්න ඒ වගේම තමයි මේ මොහොතේ රූපයක් හඳුනා ගන්නවා නම් සබ්ජෙක්ට් හඳුනා ගන්නවා නම් ඒ හඳුනාගන්නේ අර ඊට සල්ප මොහොතට හෝ බොහෝ කාලයකට කලින් හෝ නැත්නම් කාලප ගානකට කලින් හෝ ඒ නිරුද්ධ වෙච්ච දෙයක් තමයි අපි නිතරම සිහිපත් කරන්නේ. එහෙනම් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? අපේ හිතේ සිතුවිල්ලක් පහළ වෙන හැම මොහොතකම හිතන දැක්ස වෙන්න අපට රූපය නිර්මාණය වෙන හැම අවස්ථාවකදීම හිතට රූපයක් මැවෙන හැම අවස්ථාවකදීම දැක්ස වෙන්න මේ තමන් දකින්නේ නිරුද්ධ රූපය. ඒක හටගෙන නිරුද්ධ අවසන් ඒ තමන් මේ වෙලාවේ තේරුම් ගන්න මේ මනස අතින් මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. අපේ සමස්ත ජීවිතය කියන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණ කියන අවස්ථාව විභාග මට්ටමේ අවස්ථාව. ඒ අවස්ථාවේදී යමක් දැනගන්න බෑ. ඇසෙන් රූපයක් දකින්න පුළුවන්. හැබැයි ඇසෙන් රූපයක් දැනගන්න බෑ. අපට කනෙන් ශබ්දයක් අහන්න පුළුවන්. හැබැයි ශබ්දයක් දැනගන්න බෑ අපට. නාසයෙන් ගඳ සුවඳක් හඳුනගන්න පුළුවන්. හැබැයි ඒක දැනගන්නේ මනෝවිඤ්ඤාණය. ඒ මනෝවිඤ්ඤාණය දැනගන්න හැම අවස්ථාවකදීම අර ඊට පාදක වෙච්ච මුල් ස්කන්ධ පංචකය විභාග මට්ටමේ රූපාදී ස්කන්ධ පංචකය සපුරාම නිදහසල් තියෙනවා. සපුරාම නිරෝධයලාදී. පින්නතුනි මෙන්න මේ දර්ශනය යථාර්ථයක් වඩපත් කරන ආධ්‍යාත්මික ජීවන ප්‍රතිපදාව තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. සතිපට්ඨානෙන් අපි යම් තාක් මොහොතක ඉන්නවා නම් මේ ගැන සිහියෙන් ඉන්නවා නම් අපි ඒ මොහොතේ දුක නිදහසලි. මේ සතිපට්ඨානේ ජීවත් වීමට තමයි අත්තදීප සූත්‍රයේදී දේශනා කළේ අත්තදීපා වික්‍රේ විහෙරත සරණා ඥාන සරණා. ධම්මදීපා වික්‍රේ විහෙරත ධම්ම සරණා ඥාන සරණා. සිත පිළිසරණක් කර ප්‍රඥාව මුසුවෙච්ච සිත පිළිසරණක් කරගෙන වාසය කරා. චතුරාර්ය සත්‍ය මිත්‍රිත සි සම්ධර්මය පිළිසරණක් කොට රැකවරණය අපට වාසය කරන්න කියන මේක. සරුවත් මහින්න වහන්සේ පිරිනම් අවස්ථාවේදී ඒ පණිවිඩය නැගෙන ආවා ආනන්ද හඳුරු බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා සඳහන් කරන ස්වාමීනි සරුවත් මහින්න වහන්සේ පිරිනම් වේවා. මට ස්වාමීනි දිසාවක්වත් පේන්නේ නැහැ. අපට තේරෙන සරල සිංහලෙන් කියනවා නම් උතුරු දකුණ පේන්නේ නැහැ කියලා අපි කියන්නේ. ස්වාමීනි මට දිසාවක්වත් පේන්නේ නැහැ. ඒ තරම් මට සංවේගයක් මට වේදනාවක් කියලා. සරුවත් හඳුර පිරණ අවස්ථාවෙන්නට ආනන්ද හඳුර ස්වාමීන් වහන්සේ ළඟ කරේ හිටියේ. බුදුරජාණන් වහන්සේ පිරණ පාපු වසරෙම ඊට ආසන්න මාස කිහිපයක තමයි සරුවත් මහින්න මහසත් පිරණ පෑවේ. භාගතුන් වහන්සේ අහනවා සාරිපුත්ත ඔබගේ සීලය සමාධිය ප්‍රඥාව රැගෙන ගියාද කියලා. ආනන්ද සාරිපුත්ත ඔබගේ සීලය අරගෙන ගියාද සමාධිය අරගෙන ගියාද ප්‍රඥාව අරගෙන ගියාද විමුක්තිය විමුක්ති ඥාන දර්ශන අරගෙන ගියාද එනිසාද ඔබ මෙච්චර සාමයකට පත් වෙන්නේ කියලා. නෑ ස්වාමීනි ඒව අරගෙන ගියේ නැහැ. නමුත් උන්වහන්සේගේ තිමිච්චේ ගුණ මහිමේ නිසා ඒ මහා ගුණ කාය නිසා මට ලොකු සංවේගයක් එවැන්ගීම කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද මම කොච්චර නම් ඔබට දේශනා කළ තියෙද මේ ප්‍රිය වික්‍රියෝගයේ සිද්ධ වෙන බව. ඔබ තමාටම තමා පිළිසක්ක් ප්‍රවාසය කරන්න. ඔබ ඔබටම පහනක් කොට දෙවිනක් කොට ප්‍රදීපයක් කොට වාසය කරන්න. ඒ වාසය කරන මාර්ග තමයි සතිපට්ඨාන තුළ වාසය කිරීම කියලා. අත්දීප සූත්‍රයෙන් දේශනා කළ ආනන්ද හඳුරට. පින්තුනි මේකෙන් පේනවා අපි කොයිතරම් ඥාති මිත්‍රාදීන් සමග හිටියද කොයිතරම් අපි බඩු භාණ්ඩ දේපල නිරන්තර රැකිනක්ෂා අපි අසුරු කළ පරිශීලනය කළා. ඒ බාහිර දේ කරක් නැවේ අපේ ශරීරය අපිට නඩත්තු කරගන්න බැරි වෙනවා වෙනවා. ඇඳට වැටෙන වෙනවා වෙනවා. වැරදියක් තමයි වෙනදින අපේ ජංගම දුරකතනවත් අපිට කතා කරන්න බැරි මට්ටමට පරිහරණය කරන්න බැරි මට්ටමට අපි දුර්වල වෙනවා. අන්තිමට අපි හුස්මත් එක්ක ලොකු සටනක් දෙන වෙලාවක් එනවා. අන්නේ හුස්ම පෙළම එදම බුදුහාඳුර අපට භාවනා කමඨහනක් බවට නිවන් දොරටුවක් බවට ආනාපාන සති භාවනා වශයෙන් දේශනා කළා. අන්නේ ආනාපාන සති භාවනාවට අපේ සතිමත් බව එකතු කරවමින් සතර සතිපට්ඨානෙම වැඩෙන ප්‍රධානතම භාවනාවසේ බහතුනාසේ දේශනා කළේ ආනාපාන සති භාවනාව. ඒක සම්පූර්ණ තුනේ අපේ හුස්මට අපි ආදරය කරන්නට ඕන. අපේ හුස්ම කියලා කියන්නේ සමස්ත ජීවන පැවැත්ම. ඒ හුස්මට අපට සතිමත් බව එකතු කරන්න පුළුවන් නම් ඒ හුස්මම අපට භාවනා කමඨහන නිවන් දොරටුව දුකෙන් නිදහස් වීමේ මාර්ගය බවට පත් වෙනවා. ඒ නිසා ඒ හුස්මට සතිය එකතු කිරීම තමයි හිත සමග හිතවත් වීම කියලා කියන්නේ. මේකට තමයි හිත මිතුරු කියලා කියන්නේ. අපේ හිත මිතුරුම යගෙන බාහිරට යන්නේ නේද? හිතට මිතුරු වීම තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ වෙනතනින්. සිතට මිතුරා එකතු කිරීම තමයි ආස්වාස ප්‍රස්වාසයේ සතිමත් බව එකතු කිරීම. ඒ නිකන් එකතු කිරීමක් නෙවෙයි. ඒක මේ සම්මා දර්ශනය සමග සම්මාදිට්ඨිය සමග සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදිහට දර්ශනීය සහිතව මේ සතිමත් බව ආනාපාන සතියට එකතු කළොත් අපිට මෙන්න මේ ලෝක යථාර්ථය මේ සමුදේ බැය ඇතිවීම නැතිවීම හේතුඵල ධර්ම යන්ති සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ බුදුහන්තර ඥානවරණය නැත්තම් ditthiye ditthama tankin yathartaya නැත්තම් අවිඥා පත්‍ය සංහාරං කියන යථාර්ථය නැත්තම් ඉතීමස්මි සනිදං හෝති ඉමස්මි අසදිදං හෝති කියන මෙන්න මේ හේතුඵල ධර්ම සිද්ධාන්තිය අපට නෝනින් මෙනේ කරන්න අවස්ථාවක් සැලසෙනවා. මේක තමයි පිරුතුනේ ප්‍රඥාවෙන් ජීවත් වීම කියලා කියන්නේ. මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන හැම මොහොතකම අපි බාහිර කිසිදු රූපයක් කිසිදු පුද්ගලෙක් මත නොයෙබෙන අපි ධර්මය තුළ පමණක් ස්ථාවර වාසය කරන ප්‍රඥාව තුළ ජීවත් වෙන ප්‍රඥාව විකසිත වෙන ජීවන මාර්ගයක් බවට පත් වෙනවා. ඉතින් ඔබ හොඟ පින්කම් කර නැත්නම් ඔබේ දෑතින් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන සම්බුද්ධ පූජා පවත්වන අමර තාතර සලකන ඥාතීන් කැප උපස්ථාන කරන බොහොමත් සත්පුරුෂ පිළිතන. ඒ නිසාම තමයි ඔබට මේ පින්කම් කරන අවස්ථාව ලැබෙන්නේ. ඒ පින්කම් හොඳට ලස්සනට සිද්ධ කරන නිසාම තමයි ඔබට ධර්මයේ හොඳම කරුණ අහන්න ලැබෙන්නේ. ඒ නිසා ඒ ධර්මයේ තියෙන ඉගෙනම කරුණ අපේ ජීවිතේ තුළට එකතු කරගෙන ඒ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙමු. අපි අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දුන්න කියන්නේ අපේ අම තාත්තට, අපි ගිය පාසලට, අපි ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයට, අපි උපන් මාතෘභූමියට, අපේ මේ භෞතික ශරීරයට කරන ඉහළම වටිනාකම තමයි ලබා දෙන්න පුළුවන් ඉහළම යැගීම තමයි ධර්මයේ සමග එකට ජීවත් වීම. ඒ ධර්මයේ සමග ජීවත් වීමෙන්දී එක දැනකින් එකතකින් මෛත්‍රියක් අනිත් පැයෙන් සතිපට්ඨානයක් තුළ උපරිම ලෙස තමන්ගේ දෛනික ජීවිතය කාලය කැප කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාදී සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින තුනේ හැම දිනම දාණයට දානෝපකරණ සකස් කරගෙන මේ පින්කමට සහභාගී වෙන නිසා තමයි පින්කම වඩාත්ම ලස්සනට අලංකාරවත්ව සිදු කරගන්න ලැබුණේ. ඉතින් ඔබ පූජා කරපු හැම ආහාර පානයක්ම මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ කිරස්සිතිය සඳහා කරපු අනුග්‍රහයක් කියලා සලකන්නට බලංච බික්කුණ මනෝක්ම දෙන්න කියලා සඳහන් කරන විදිහට ඔබ මේ ශක්තිය ලබා දුන්නේ ස්වාමීන් වහන්සේලාට. ස්වාමීන් වහන්සේලා ශක්මත් කරනවා කියන්නේ ධර්මයේ ලෝකෙට ගෙන යන්නට කරන ශක්තිය. ධර්මයේ ලෝකෙ පැතිරෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කරන්ට උපකරව කැපවීම. එනිසා ඔබ මේ දානයක් පූජා කළා විතරක් නෙවෙයි මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ තවත් දිනහත් කාලයක් පාසාගෙන යනට ඔබ කරපු ශාසනික අනුග්‍රහයක් කියලා හිතලා බොහොමත්ම සතුටට පත් ගන්න. මේ සියලු කම්මලවල ආනිසංසයෙන් පින්වත් හැම දිනකටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය කෙර ජීවනයේ සැනසීමා ජීවන්තන කාලයේදී වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින් කමක ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සම්පන්නව ප්‍රාර්ථනා කෝලව උතුම් නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස නික්ඛං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිවාන සම්පත්තේ ඉමේනාතේ සමිඤ්ඤතෝ.